යුද්ධ වෙනකොට මේ ආසියාවේ ප්‍රබලම ශුද්‍ර ණය ව්‍යාපාරයක් ගොඩනගලා. හැබැයි මේ ණය ව්‍යාපාරය පහුගිය කාලය තුල තමුන්ගේ වගකීම හරියට ඉෂ්ට කරේ. ලංකාවේ විවසායකයන්ගෙන් 91.77%ක්ම ඉන්නේ මේ ශුද්‍ර මූල්‍ය ණය අවශ්‍යය. අපි මෙය ළඟට ගියේ නැහැ. අපි මෙය ළඟට ගියේ නැති වෙනද පහුගිය රජේ මූල්‍ය ආයතන වලට බල කරා ගමට ගිහලා 110ක් මේ ශුද්‍ර මූල්‍ය ණය දෙන්න කියලා. ඒ නිසා උනේ ෆිනෑන්ස් කම්පැනි ඔය විදන් වගේ දේවල් විකුණන නොයෙකුත් ව්‍යාපාර ගම්වලට ගියා. ඇතැම් දේශපාලඥයෝ ගම්වල ණය දෙන්න පටන් ගත්තා. මේ අය අපි කුඩා කණ්ඩායම් වලට අරගෙන උන්ට සංහිඳාදර නැති වෙන්න පුළුවන්. ඔවුන් අපේ බැංකු සමිතියට අරගෙන ඔවුන් අපි බැංකු සංගමයට සම්බන්ධ කරගෙන ඔවුන්ට ණය දෙන්න අපි පටන් ගන්නවා.